අපි උත්සාහ කරන්න ඕනේ විශේෂයෙන්ම මේ තේ කර්මාන්තේ නවීකරණයකට ලක් කරන්න. අපිට තේ කර්මාන්තේ අවශ්‍ය විදේශ විනිමය ලබා ගැනීමට නිසි ලෙස වාණිජකරණයක් මාකටිං ආම් එකක් නැහැ. අපිට අපි අර පරණ මොඩල් වලට යන්න බෑ. එම නිසා දැනට අපි කුඩා තේදළු හිමියන් වෙනුවෙන් දැන් වෙනකන් රුපියල් මිලියන 6738ක් අපි වියදම් කරලා තිබෙනවා. දැනට අපි 2015 සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවලදී වල මිලදී ගනු ලබන අමු තේදළු සඳහා සංශෝධිත යෝජනා ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා වේ. අපි ලබන සතියේ අගමැතිතුමා හොබවන එතුමා නායකත්වය දෙන ආර්ථික සංවර්ධන කමිටුවට අපගේ යෝජනා ඉදිරිපත් කරනවා. මෙම ක්‍රමය තව අඩු ගානේ මාස 4කට ඉදිරියට ගෙනියන්න.